ධර්මදේශනාව සඳහා සදහවතුනි අපි ගෞරවයෙන් ආරාධනය කළේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝද්‍යාරාම විහාරාධිපති පූජ්‍යපාද බෙලිගල මීමුරේ ධම්මවංශ ගෞරවනීය ස්වාමීන් දයානන් වහන්සේට. ධර්මාශ්‍රවණයට පෙර අපි සාදුනාදියක් දී නමස්කාරය කියමු. සාදු සාදු සාදු අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස තීනි ආදිපච්චයානි කතමානි තීනි අත්ථාදිපච්චයං ලෝකාදිපච්චයං ධම්මාදිපච්චයං තී මෙම ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීම සඳහා සෝදාම්ම සිටින සදහවර පින්නතුනි ලෝකගුරු බුදු පියාණන් වහන්සේ බඩවාසය කළ ಭಾರತೀಯ සමාජය තුළ ජීවත් වූ මිනිස් වර්ගයාට උන්වහන්සේගේ අවවාදයන් අනුශාසනාවන් මඟ පෙන්වීම ජීවිතය නිරවුල් කර ගැනීම සඳහා බොහෝසේ උපකාර වුණා. වර්තමානයේ භාෂාවෙන් කියනවනම් ඒක සමාජ විප්ලවයක්. අසමගිය අසමාදානය, ගැටුම් කුලල්කා ගැනීම ආදී මේ කාරණාවලින් පීඩිතව සිටි සමාජයකට තිබඳු අසහනකාරී දේවල් වලින් මිදී නිදහස් ජීවිතයක් ගත කරන්න අවශ්‍ය ධර්ම අවබෝධය උන්වහන්සේ සමාජයට ලබා දෙනු ලැබුවා. ධර්මයේ සඳහන් වෙන්නා වූ ඒ කාලීන ගුණය අතීත අනාගත ආදී කාල වශයෙන්ව වර්තමානයේ නම් ඕනෑම කාලයකට අවශ්‍ය ගුණය වර්තමාන සමාජයටත් අපි අවශ්‍යයි කියලා කල්පනා කරන්න. වත්මන් සමාජයේ පවතිනා වූ කිසියම් ආකාරයක අසහනකාරී ස්වභාවයක් අපට දැක ගන්නට ලැබෙනවා. මේ පිළිබඳව සඳහන් වෙන කරුණු පැහැදිලි කිරීමව පවතින්නේ සමාජයේ දුක් දෙකකින් පෙළෙන බව. උපතින්ම දුක් අරන් ඉන බව නොවේ. නොදන්නාකම නිසා නැත්තම් අතිශය ඉහළගේ බලාපොරොත්තු නිසා දුක් දෙකකින් පෙළෙන බව. ඒකට කියනවා සමාජගත දුකයි කියලා. නැති බැරිකම් නිසා කෙනෙක් අසහන දුකටපත් වෙනවා. දැන් බුදු පියාණන් වහන්සේත් වදාරනවානේ මේ දලිද්‍යම් වික්ඛේ දුක්ඛං ගිනෝ කාමභෝගිනෝ කියලා. දරිද්‍රතාවේ නැති බැරිකම මේ කාමභෝගි ගිහියන්ට දුකක් බවටපත් වෙනවායි කියන්නේ. එතකොට ඒ බඳු දුකකින් අත මිදෙන්නට හැමදෙනාම උත්සාහ කරන ලබනවා. මව්පියන් දරුවන් වෙනුවෙන්, ගුරුවරුන් දරුවන් වෙනුවෙන් මේ මඟ පෙන්වීම කරනු ලබනවා. පැවතුන පවතින පැවතීමට නිමිත ඕනෑම රජයකුත් පහසුකම් සලසා දෙමින් වර්තමානයේ ඒවට පවසන්නේ යටිතල් පහසුකම් කියලා. දුරකථන, විදුලිය, ජලය, මහා මාර්ග, නිවාස, බඩු මිල අඩුවීම් ආදී කොට ඇති විවිධ පහසුකම් සලසා ළමින් රජයක් උත්සාහ කරනු ලබන්නේ මේ සමාජගත දුක සංසිඳවලා දෙන්නට. නමුත් පැවතුන කිසිවෙකුටවත් මේ සම්පූර්ණයෙන්ම මේ සමාජගත දුක සංසිඳවා දෙන්නට බැරි වුණා. එහෙම නැත්නම් මිනිස් චිත්තසංතානයේ පවතින අසහනීය පීඩාව දුරු කරලා දෙන්නට බැරි වුණා. ඒකට හේතුව පැවතුන රජයන්ගේ වරදක් නොවේ. මිනිස් චිත්තසංතානයේ පවතින සෑහීමටපත් වීමට දැරිකමේ දෝෂයයි. මන්ද කියනවා නම් සමාජගත දුක අයත්වන්නේ 16න් එකක් වෙන ස්වරූපමානයකට. නොදන්නාකම නිසා තම තමන්ගේ චිත්තසංතානි ගබඩා කරගත්තා වූ කොටසට කියනවා චිත්තසංතාන දකත දුක කියලා. ඒ 16න් 15ක් හා සමානයි. ඒ පෞද්ගලිකයි. එසේ වුවද මේ පෞද්ගලිකව මේ දුක්වලට හේතු ඉවත් කර ගැනීමට සමාජයට වැටෙන්නේ නැහැ. එබැවින් ඔවුන් ඒ දෝෂයත් සමාජය වෙත ගසා දමනු ලබනවා නැත්නම් පවරනු ලබනවා. මෞපියන්ට පාලකින්ට පවරනු ලබනවා. එන මේක තේරුම් ගන්න ඕන. දෙපිරිසම තේරුම් ගන්න ඕන. කොතරම් සුවපහසු සැලසුවත් චිත්තසංතානගත දුක කිරීම සඳහා පාලකින්ට බැරි බවත් පාලකින් කොතරම් පහසු සැලසුවත් තමන්ගේ චිත්තසංතානගත දුක සංසිඳෙන්නේ නැති නිසා තමන්ගේ දුක් ඉවර වෙන්නේ නැති බවත් තේරුම් ගන්න ඕන. ඒ තේරුම් ගත්තාම ඒ දුක තුනී කර ගැනීම සඳහා තමයි අර බුදුන් වහන්සේ එදා සමාජයට වදාළ දහමෙහි අවශ්‍යතාවය වර්තමාන සමාජය තුලත් සජීවී කිරීම අවශ්‍ය වෙන්නේ. මේ කරුණ පැහැදිලි කිරීමේදී සමාජ සංවේ සඳහා බලපාන්නා වූ කාරණා තුනක් පැහැදිලි කිරීම තමයි අද අපේ ධර්මදේශනාවේ බලාපොරොත්තු වන්නේ. දිගණිකාවේ සංගීත සූත්‍රයේ පවතිනා වූ තුනේ කාරණා යටතේ පිටික වර්ගය කියලා කතා කරව පවතිනා වූ කරුණ තුනක් තමයි අද මා ඔබට පැහැදිලි කිරීම සඳහා යොදා ගන්න ලැබුවේ. මේ පැහැදිලි කර වදාරනවා අධිපති භාවයන් තුනක් මේ සමාජයේ තියෙන්න ඕනයි කියන එක. වර්තමාන සමාජයේ භාවිතා කරන්නා වූ අධිපති කියන ස්වභාවය ආදිපත්‍යයානි කියන මේ පාලි භාෂාවෙන් සකස් කරගත්ත දෙයක්. එතකොට වර්තමානයේ අධිපති භාවය කියන්නේ කොහොමද? විද්‍යාලාධිපති, දොම්රේ ස්ථානාධිපති, ආයතනාධිපති, පුස්තකාලාධිපති ආදි වශයෙන් මේ අධිපති කියන එකෙන් කියවෙන්නේ ඒ ආයතනයේ පාලනය තමන්ට යටත්ව තියෙනවායි කියන එක. ඔහුට අවශ්‍ය තීරණ අරගෙන වෙනස්කම් කරන්න සංශෝධනයන් කරන්නට ඔහු තමයි පාලකයා බවට පත් වෙන්නේ. අනේ අධිපති කියන අර්ථයෙන් ගත්තල මේ සමාජයේ සෑම මිනිසෙක් සඳහාම අවශ්‍ය අධිපති භාවයන් තුනක්. මිනිසෙක් කියන වචනින් කියවෙන්නේ පුරුෂ පක්ෂය පමණක් කියලා සෑම කෙනෙක් සඳහාම මේ ජීවිතයේ ජය ගැනීම සඳහා ජීවිතයේ සැනසීම සඳහා මේ අධිපති භාවයන් තුනටම යටත් වෙන්න තිබුණා. පළවෙනි අධිපති භාවය පැහැදිලි කර වදාරන්නේ අත්තාදිපත්‍යයන් කියලා. අත්තාදිපත්‍යයන් කියන වචනේ අපි විග්‍රහ කරගන්න බලමු. ආත්ම අධිපත්‍යය. එහෙමත් නැත්නම් තවත් විදිහකින් කියනවා නම් තමාට තමා පාලනය කරගැනීමේ හැකියාව. මේ පිළිබඳව පාලනය කරගැනීමට හැකියාව ඇති වෙන ආකාරය පැහැදිලි කරන්නේ මෙහෙමයි. සෑම දිනෙකටම කිසියම් ආකාරයක පෞසත්වයක් තිබෙනවා. සෑම කෙනෙකුටම තිබෙනවා ආත්ම ගෞරවයක්. ගුරුවරයෙක් වශයෙන්, මවක් වශයෙන්, පියෙක් වශයෙන්, ආයතනික ප්‍රධානියෙක් වශයෙන්, පාලකයෙක් වශයෙන්, පූජ්‍යපක්ෂයෙක් කෙනෙක් වශයෙන්, ආදි වශයෙන් ආයතනවල යම් යම් විධායක තනතුරු දරන අය වශයෙන් මේ විදිහට හැමවිටම පැවරුණ වගකීමක් පෞරුෂත්වයක් තිබෙනවා. ඒ වගේම මවක් වශයෙන්, පියෙක් වශයෙන් මේ වගේ ගත්තල. එතකොට මේ තත්ත්වයන්ෙහිදී මේ පැවරුණ වගකීම තුළ කිසියම් සුරක්ෂිත බවක් කිසියම් ආත්ම ආරක්ෂාවක් කිසියම් පාරිශුද්ධයක් දත්තයක් තියෙනවා ඊට අදාළව. අන යම් කටයුත්තක් කිරීමේදී මේ තමා කෙබඳු කෙනෙක්ද? මේ කටයුත්ත කිරීම නිසා තමාගේ රැකියාවට, තමාගේ තනතුරට, තමන්ට තියෙන ආත්ම ගෞරවයට හානියක් සිදු වෙයිද? සමාජයේ විසින් පරිහාසයට ලක් කරනු ලබයිද? ආදි වශයෙන් පරිභව කරනු ලබයිද? ආදි වශයෙන් එහෙම කෙනෙකුට කල්පනා කරන්න පුළුවන් නේද? අන්න ඒ වගේ තමා පිළිබඳ හිතා බලා තමා සතුව පවතින අභිමානයේ මුල් කොටගෙන පාපයන්ට නැඹුරු වීම සුදුසුයි, පාපයන් නොකිරීම සුදුසුයි කියලා යම් කෙනෙක් කල්පනා කරනවා නම් ඒ පුද්ගලයා ගාව තියෙන මේ පාලණයට තමයි ආත්මාධිපත්‍යය කියලා කියන්නේ. අපට හැගෙනවා වත්මන් සමාජයේ මේ ආත්මාධිපත්‍යය අත්‍යවශ්‍යයි කියලා. වගේම ආත්මාධිපත්‍යය නොසලකා හැරීම තුළ දේශපාලනයේ සිට විවිධ විධායක තනතුරු හරහා වත්මන් සමාජයේ පවතිනා වූ තොරතුරු තාක්ෂණය මත අපට දැනගන්න ලැබෙන කරුණෝස්සේ සිරදඬුවමට, එල්ලුම් ගසට ආදී වශයෙන් තවත් විවිධ පීඩාවන්ට ගොදුරු වෙන උගත්යයි වියත්යයි සම්මත කරන්නා වූ අයත් එබඳු තත්ත්වයන්ට ගොදුරු වෙන බව පෙනෙනවා. සමහර විට අභූත චෝදනා මත වෙන්නට පුළුවනි. එය තරම් සැලකිලිමත් නැහැ. නමුත් වැරදි කිරීම තුළ, නියත වශයෙන් වැරදි කිරීම තුළ එබඳු අය එබඳු තත්ත්වයන්ට ගොදුරු වෙනවා. මේ සමාජයේ වශයෙන් ගත් කල මහ විශාල ව්‍යසනයක් සහ පිළිකාවක්. විශේෂයෙන් මූල්‍ය පැත්ත ගත් කල, මුදල් මේ පැත්ත ගත් කල රටකට අවශ්‍ය සම්පත. එය කිසියම් ආකාරයක යහපත් සාධාරණව බෙදී යන්නට අවශ්‍ය වෙන සමාජය සඳහා. ඒකට ආදායම් කියලා. මේ ආදායම් කියන කොටස රජසන්තක වෙන්නට අවශ්‍ය ආකාරයෙන් සලසනගෙන පෞද්ගලිකව Tamange අතට ඒකට අපි සාමාන්‍යයෙන් කියන්නේ යටිමඩු ගැහින් කියලා කතා කරනවා, අල්ලස දූෂණය කියලා කතා කරනවා. ඒ බඳු ක්‍රියාකාරකම් වලින් තමා සතු කරගෙන තමාට අධිකතර සැපතක් ගත කිරීමට කටයුතු කිරීම සඳහා ඇතැමෙක් පෙළඹෙන බව අපට දකින්න ලැබෙනවා. ඒ වගේම ඔවුන් එවඳු දේවල් වලින් නීතියට හසු වුණන් පසුව ඒත් වෙන පෞරුෂත්වයේ බිඳ වැටි අසරණයන් වෙන ආකාරය, මූණු වසාගෙන වන්දනාගාරට යන ආකාරය, පමණක් නොව අන්තිමට සිරගත වෙන ආකාරය අපි දකින්න ලැබෙනවා. අන්න එවඳු අය උදාහරණයට ගන්න, ආදර්ශයට ගන්න අනිත් සමාජය. මේ සමාජයේ මේ පවතින නීති රාමු වර්ගයක් තිබෙනවා. එකක් තමයි ආණ්ඩුක ව්‍යවස්ථාව, එකක් තමයි අධිකරණේ. මේ නීති රීති පද්ධතිය සකස් කර තිබෙන්නේ බහුතරයක යහපත සඳහා. සුළුතරයක් වැරදි කරනවා නම් ඒ අය පාලනය කිරීම සඳහාමයි තිබෙන්නේ. එහෙනම් මේ බහුතර යහපත සඳහා පවතිනා වූ මේ දේවල් පිළි අරගෙන සාධාරණ යහපත් මිනිසෙක් වශයෙන් ජීවත් වන්නේ නම් එහෙනම් ඔහුගේ ආත්මාධිපත්‍ය රැකෙනවා. ඒ රටටත් අභිමානයක්, ජාතිය දියුණුවටත් අභිමානයක් වෙනවා. එසේ එබඳු දේවල් ගැන නොසලකා හැර ආත්මාර්ථකායවමිය කටයුතු කරන අය තමනු දුකටපත් වෙනවා මෙලොව වශයෙන්. පරලෝ වශයෙන්ත් උන්ට දුකටපත් වෙන්නේ තේනවා. මොකද මේවා පාප කර්මයන් නිසා. ඒ වගේම කීර්තිය හානි වී අනේක, ජාතික ධනෙ හානි වී අනේක. මේ හැම එකක්ම පරිහානි ලක්ෂණයක්. එහෙනම් වර්තමාන සමාජයේ හැම කෙනෙකුටම වැටහෙන්න වෙනවා තම තමන් ජීවත් වෙන සත්‍යයට ගැළපෙන පරිදි, තමන්ගේ පෞරුෂත්වයට ගැළපෙන පරිදි, මිනිසත්කමට ගැළපෙන පරිදි, අලංක භාවයෙන් යුක්තව, පිරිසිදුකමින් යුක්තව තමන්ගේ ජීවිතය පාලනය කර ගැනීම, ආගමික ඉගැන්වීම් වලට අනුව සහ රටේ පවතින නීතියට අනුකූලව. මෙන්න මේ මදු තත්ත්වයන් යටතේ ජීවත් වෙන කෙනෙක් ඉන්නවා නම් ඔහුගේ අධිපති භාවය තමාගේ ආත්ම ගෞරවයට යටත්ව තමා ජීවත් වෙනවා. ඒ කිසිවිටකත් කෙලසා ගන්නේ නැහැ කියන එක. බලන්න කාටද ඒක අවශ්‍ය නැත්තේ කියන එක. ඒක අනුගමනය කිරීම තුළ Taman කරදරයට පත්වීමෙන් වළකිනවා, රටක් පරිහානියෙන් වළකිනවා. තවත් නොයෙකුත් තියෙන සිදුවෙනා ව්‍යසනයන්ගෙන් විසනට තියෙනා උද්දරට වැසී යනවා නේද? ඒ නිසා අවශ්‍ය වශයෙන්ම සලකන්නට වෙනවා මේ අධිපතිභාවයේවත් ආත්මාධිපත්‍යය කියන කාරණාව. ඒක ගැන නොසලකා හරින පිරිසක් ඉන්නට පුළුවන්. ඒ නුනුගත්කම නිසා, එමත් නැත්නම් නොසලකිලිමත්කම නිසා මේ නීති රීති ඉක්මවා යමින් ආත්මార్థය රජ කරවන්නට, සමාජයේ පීඩණය ලක් කරමින් Taman සම්පත් උපයා ගන්නට, එහෙම පරපීඩක කාමකත්වයේ කියලා මේකට කියනවා. අන් අයට මෙකබඳු හෝ හිරහැරයක් සලසා දෙමින් Tamanගේ අතට මුදල් සල් ලබා ගැනීම. එබඳු පුද්ගලයින්ට දඬුවම් හිමි කරන්න සිදු වෙනවා. ඒක පාලක පන්සිය තුව සතු වගකීමක් බව බුදුජානන් වහන්සේ පවා වදාහරලා තිබෙනවා. ඒ නිසා තේරුම් ගන්න වෙනවා එහෙම සමාජ විරෝධීව කටයුතු කරන්ට යාමතල ඔවුන්ට ගැලවීමක්, සැනසීමක්, ආරක්ෂාවක් හිමි නොවිය යුතුයි. නීතිය සහ ආණ්ඩුක ව්‍යවස්ථාව වෙන දේවල් තියෙන්නේ ඔවුන් ආරක්ෂා කරන්නට නෙමෙයි, සාමකාමී පොදු ජනතාව, බහු ජනතාව ආරක්ෂා කරන්නටයි. ඒ නිසා කෙනෙක් කල්පනා කරන්නට ඕන නීතියට එරෙහිව නොයන්නට, ඒ වගේම සදාචාරයට එරෙහිව නොයන්නට. අන්න ඒකට තමයි අපි කියන්නේ ආත්මාධිපත්‍යය කියලා. දෙවෙනි කාරණේ තේනවා. ඒකට කියනවා ලෝකාධිපත්‍යය කියලා. ලෝකාධිපත්‍යයත් මේ වගේම තවත් අප වෙත ලැබෙන ආරක්ෂක උපක්‍රමයක්. කල්පනා කරලා බලන්නකෝ යමෙක් ඉන්නවයි කියලා වීදුරුගයක. එතකොට වීදුරුගේක සිටිනවා නම් ඔහු හාත්පස හොඳට දැర్శණය වෙනවා. එතකොට ඔහුගේ හැසිරීම රටාව කිසිවක් සංගවන්න පුළුවන් කමක් නැහැ. මොකද හැමෝම බලන් ඉන්න නිසා. එහෙනම් ඔහු හැම කටයුත්තක්ම ප්‍රවේශමින් කරන්න වෙනවා. අන්න ඒ වගේ අපි හැමෝගෙම ජීවිතය වීදුරු නිවසක් තුළ තියෙන ජීවිතයක් වගේ. අපාවට ඉන්න පරිසරයේහි බොහෝ දිනක් ලොකු කුඩා ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ආදී වශයෙන් හැම කෙනෙක්ම අප වටා සිටිනවා, අපේ ආරක්ෂාවට සිටිනවා, අපේ අඩුපාඩු ඇදපළු හොයන්න ඉන්නවා, ඇතැම් විට අපේ ආදර්ශයට ගන්නත ඉන්නවා. මේ ආදී වශයෙන් මෙන්න මේ තත්ත්වයන් යටතේ ගත්කල අර පෙර කී කතාව වගේම ලෝකයා අප දිශ බලාගෙනයි සිටින්නේ. ලෝකයා අපව අපවාදයට ලක් කරන්න පුළුවන්. ලෝකයා අපව උපහාසයට ලක් කරන්න පුළුවන්. ලෝකයා නීතිය ක්‍රියාත්මක වීමට මත් වෙන ඔවුන්ගේ නීතිය දේශය හරහා ක්‍රියාත්මක කොට ධන විනාශයන් කරන්නට පුළුවන්. එහෙමත් සිදු වෙනවා. එහෙමත් සිදු වුණාට ඒ නීත්‍යානුකූලයි හෝ කළ යුතුයි හෝ නීතිය ආධිපත්‍ය අතට ගත යුතුයි කියලා අපි කිසිවිටකත් පවසන්නේ නැහැ, යෝජනා කරන්නේ නැහැ. හැම විටම අවශ්‍ය මොහොතක කෙනෙක් ගලවා ගැනීම හැරෙන විට කිසියම් දෙයක් හානි කිරීම, විනාශ කිරීම අප දකින්නේ ද්වේෂයේ ප්‍රතිඵලයක්, මෝහයේ ප්‍රතිඵලයක්. නිසා ද්වේෂය සහ මෝහය වැනි හැඟීම් වලින් උත්සන්න වී මොන මනුස්සත්වකම යට කරගෙන හැඟීම් වලට වහල් වී යම් කටයුතු නොකළ යුතුයි. කෙනෙක් කල්පනා කරන්න ඕන එහෙමයි. ඒ නිසා මේ සඳහා භාවිතා කළ හැකි දේ තමයි ලෝකේ පවතිනා වූ ධර්මතාවයක් පවතිනවා. ලෝකේ පවතිනවා ලාභ ලාභ සැප දුක් නින්දා ප්‍රශංසක කළ ධර්මතාවයක්. ඒ වගේම ලෝකයා කියන අර්ථයෙන් අපදස බලා ඉන්න පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ අපවාදයක් තිබෙනවා. ඒකට මේ අපවාදයට අපි අකමැතිනම් අන්නේ ලෝකාපවාදයේ මුල් කොටගෙන තමන්ගේ පාරිශුද්ධත්වය ආරක්ෂා කර ගැනීම සඳහා පව නොකරන්නට වෙනවා. දැන් ආත්මාධිපත්‍ය කියන වචනෙන් පෙන්වන්නේ තමන්ගේ ආත්ම ගෞරවය සලකා බලා පාපයන්ගෙන් ඉවත් වීම. ලෝකාධිපත්‍ය කියන වචනෙන් පැහැදිලි කරවදාන්නේ ලෝකවාසීන් තමන්දස බලා සිටිනවා. ලෝක අපවාදයේ කියන දෙයක් එල්ලන්න තිබෙනවා. ඒ ගැන සලකා බලා තමන්ගේ පාරිශුද්ධත්වය ආරක්ෂා කර ගැනීම සඳහා පවෙන් වැළකීම. දැන් පව කිරීම පවෙන් වැළකීම කියන වචන දෙක තව ටිකක් තේරුම් ගන්න ඕනේ. පව කියන වචනේ ගත්තාම එයින් කියවෙන්නේ යම් කර්මයක් කිරීම තුළ සිතෙහි ඉතුරු වෙනවා හේතුවක්. මේ තමන්ට දුක් විපාක ගෙනත් දෙනවා. අන්නේ දුක් විපාක ගෙනත් දීමට හේතු ඉතුරු වෙන එකට තමයි පව සිද්ධ වෙනවා කියලා කියන්නේ. ඒ වගේම මෙහි සිද්ධ වෙන අහපත පිළිබඳව පස්පව් දසාකුසල් පංචානන්තරේ කර්ම නම් වූ වචන ඔස්සේ එබඳු පාපකාරී ක්‍රියා විග්‍රහ කරලා තිබෙනවා. ඒවා මේ මොහොතේ එකිනෙකගෙන විග්‍රහ කරන්න අපි කාලය ගන්නෙ නැහැ. එතකොට ඒ පාපකාරී ක්‍රියා කරලා කෙනෙකුට ටිකක් සැඟවී ඉන්නට පුළුවන් වේවි. නමුත් හසු වුණ දවසට හැමදාම නියං 1000 වෙයි වලාවේ කිව්වා වගේ ආපහු දඬුවම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එහිදී තේරුම් ගත යුතු වැදගත් කරුණක් තිබෙනවා. එකක් තමයි ටික දවසකට සමහර විට නීතියට සැඟවී ඉන්නට පුළුවන්. ටික දවසකට Tamange ayata වසන් කරන්න පුළුවන්. නමුත් පසු කාලීනව මේ දේවල් එළි වෙනවා. ඒ බුදු දත්තයකදී නීතිය යටතේ දඬුවම් දින සිදු වෙන බව සහ අපවාදයන් ලක් වෙන බවට අමතරව තවත් නීතියක් පවතිනවා. ඒකට කියන්නේ කර්ම නියාමය කියලා. ඒයට වංචනිකව ඒක නොදැනී කිසිවක් කරන්න පුළුවන් කමක් නැහැ. කර්ම කියන එකෙන් තේකියවන්නේ පව් කියන එක නෙමෙයි. මෙතන චේතනාත්මක කටයුතු වලදී ඊට අදාළ යහපත් හෝ අයහපත් විපාකයක් විපාක දිය හැකි ආකාරයෙන් හේතුවක් තමන්ගේ චිත්තසංතානෙ ඉතුරු වෙනවා. මේකට කියන්නේ පව් සිද්ධ වෙනවා පින් සිද්ධ වෙනවායි කියන එක. ඒහා බැඳී පවතින කාරණය තමයි පව්ත් එක්කලා දුක් විපාක, වෙනත් එක්කලා ලෞකික සුඛ විපාක. එහෙනම් කෙනෙක් දුකට කැමති වන්නේ නැහැ. සබ්බේ භායන්ති මච්චිනෝ සබ්බේ තසංසිද්ධා දණ්ඩස් ආදි වශයෙන් ගත්තල කිසිම කෙනෙක් දුකකට කැමති නැහැ, දුකින් අත මෙදෙන්න කැමති වෙන්නේ. එහෙත් මේ පාපකාරී ක්‍රියා කිරීම තුළ බෝලයක් නැත්තම් පන්දුවක් බිත්තියට දමා ගැසූ විට ආපසු තමාගේ ළඟට මේ පන්දුව එන්න ආසේ මේ පාපකාරී චේතනාවල ඉතුරු වන හේතුව මුල් කොටගෙන මෙලව සහ පරලොව වශයෙන් විපාක වාරයකට මුහුණ දෙන්න සිදු වෙන බව බුදු පියාණන් වහන්සේගේ ඉගැන්වීම. අපට ඒ තේරුම් ගැනීමට තරම් සාමාන්‍ය ජනතාවට හැකියාවක් නැහැ. ඒක ඒ නිසා තමයි බුදුවරු වැනි අයගේ ඉගැන්වීම් කෙරෙහි විශ්වාසකයන්ට ඕනේ කියන එකෙන් පෙන්නන්නේ. බුදුවරයා කියන කෙනා බොහෝ ජනයාට හිතසුව පිණිස පහළ වෙන කෙනෙක්. ඒ වගේම තමන්ගේ ඥාණයෙන් සං අභිඥාය සච්චිකත්වා පවේදිතානි කියන වචන යටතේ ඒ අපට නොපෙනෙන අන්තයන් කැපි පිළිබඳව සයම්බු ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කොටගෙනයි දේශනා කරලා තිබෙන්නේ. එහෙනම් ඒ දැන දැන නොදැන අපි මේ අමාරු වැඩණේක වැළැක්වීම සඳහා අපට බුදුපියාණන් වහන්සේගේ අවවාදනුව ගත හැකි ක්‍රියාමාර්ගය වන්නේ එබඳු ක්‍රියාකලාපයන්ගෙන් වැළකුණ ජීවිතයක් සකස් කරගන්න එක. මේදී තේරුම් ගත යුතු වැදගත්ම කරුණ තමයි මෙබඳු අය මේ පැවිදි සමාජය තුළ මෙබඳු උත්තම ගණයේ පුරුෂයන් නැතුව අනවේ. උත්තම ගණයේ කාන්තාවන් නැතුව අනවේ. නමුත් ඊට 100%ක්ම සමාජයේ එහෙම නැහැ. එහෙම හිටියා වුණත් මෙතන පැහැදිලි වෙන කරුණ තමයි ඊළඟ වචනට අයිති කාරණාව ඔවුන් තුළ නැහැ කියන එක. ආත්මාධිපත්‍ය තියෙන්නට පුළුවෙනි, ලෝකාධිපත්‍ය තියෙන්නට පුළුවෙනි. එසේ වුවත් ඒ දෙක තුලින් පව නොකිරීම කියන එකේ තේරුම ධර්ම අවබෝධයෙන් යුක්තව පවුන කරනවා කියන එක නෙවෙයි. අනේක තේරුම් ගන්න වෙනවා. ඒ නිසා මේ සමාජයේ මෙතනින් නතර වෙන්නේ නැතුව මේ පවුන කිරීම සඳහා භාවිතා කළ හැකි තවත් මේවලමක් තියෙනවා. ඒකට කියනවා ධම්මාදිපත්‍ය කියලා. ඒ කියන්නේ ධර්මයේහි අධිපති බවට යටත් වීම. අපේ ආත්ම විශ්වාසයට ආත්ම ගෞරවයට යටත් වීම. දෙවෙනි කොටස ලෝකාධිපත්‍යට නැත්නම් ලෝක අපවාදයට බියෙන් පවුන කිරීම. මේ දෙකටම වඩා හොඳ සහ ශ්‍රේෂ්ඨ ක්‍රියාවලිය බවට පත්වන්නේ ධර්මය වටහා ගැනීම හේතු කොටගෙන ධර්මයේ සරණින් පාපයෙන් ඉවත් වීම. මේ සමාජය තුළ බුදු පියාණන් වහන්සේ ප්‍රචලිත කරන ලැබුවේ අත්තාධිපත්‍යයෙන් ලෝකාධිපත්‍යයෙන් යුක්තායට ධම්මාධිපත්‍ය නැමැති මේ උතුම් මඟ පැහැදිලි කරලා දෙන එකයි. වර්තමාන සමාජයටත් මේ ධම්මාදිපත්‍ය කියන එක අවශ්‍යයි කියලායි අපි කල්පනා කරන්නේ. නමුත් ධම්මාදිපත්‍ය කියූ පමණින් යමෙක් ඉගෙනගත්ත ආගම, ආගමික ඉගැන්වීම්, ඒ වගේ ඒවා පිළිබඳව තියෙන කටපාඩම නොවේ මෙතන ධම්මාදිපත්‍ය කියලා කියන්නේ. අනේ නිසා අය අප පැහැදිලි කළ යුතු දෙයක්, තරමක් කල් අරගෙන පැහැදිලි කළ දෙයක් වශයෙන් අපි දකින්නේ. මේ සඳහා අපි උපයෝගී කරගනු ලබනවා මෙන්න මේ කාරණා දෙක. මේ ධම්ම කියන වචනේ ගත්තම විවිධ අර්ථ පවතිනවා. සමාජයේ පවතින විවිධ පාලන රටාවන්ට, ඒ වගේම සමාජයේ පවතින විවිධ ක්‍රියාකාරකම් වලට සාර ධර්ම කියනවා, සමාජ ධර්ම කියනවා, ස්වභාව ධර්ම කියලා කතා කරනවා මෙහෙම. මේ සියල්ලේ පවතින යහපත් දේවල් ඇතුළත් වූ දෙයක් තමයි බුදු පියාණන් වහන්සේ වදාළා වූ ධම්ම නම්මෝදය, ධර්මයේ නම්මෝදය. ඒ ධර්මයේ නම් වූ දෙය උන්වහන්සේ අවුරුදු 35 සිට 80 දක්වාම ඒ පුද්ගලයන් මුණ ගැසෙමින් පැහැදිලි කරන්න උත්සාහ කළා. ඔබට සැපගෙන දෙන්නේ, ඔබ දුකින් අතමුදවා ගන්නේ ධර්මයේ නම් වූ දෙයයි. ඒ නිසා ධර්මය පිළිගන්න, ධර්මයේ තේරුම් අරගන්න, ධර්මය සැනසසරණ කරගන්න කියන එක. ජීවිතය සැපවත් කරගන්න, වාසනාවන්ත කරගන්න, ගැටුම් අවමයට පත් කරගන්න, යුග දිවි සාර්ථක කරගන්නට ගැටුම් ගැටළු සියල්ල සංසිඳවා ගැනීම සඳහා උන්වහන්සේ අවදාන ශාසනා කළා සෑම කෙනෙක්ම පාහේ ධර්මීය සරණ කරගන්න කියන එක. ඒ සරණ කරගත් යුතු ධර්මය කුමක්ද අප තේරුම් ගත යුතු වෙනවා. කෙනෙකුගෙන් ඇව්වම කුඩා දරුවෙකුගෙන් හරි වැඩිහිටි කෙනෙකුගෙන් හරි ඔවුන්ට වැටහෙන ආකාරයෙන් ධර්මයට නිර්වචනයක් ලබා දෙන්නට පුළුවන්. ඇතමෙක් කියන්න පුළුවන් ධර්මය කියන්නේ හොඳ දේ. මෞපියන්ට සැලකීම, හොරකම් නොකිරීම, මත්පැන් පානය නොකිරීම ආදී දේවල් කියන එක. ඇතමෙක් කියන්න පුළුවන් ධර්මය කියලා කියන්නේ ධර්ම පුස්තකවල පවතිනා වූ සූත්‍ර දේශනා. මොකද අපි මේ කරන්නා වූ ප්‍රකාශයන් කියලා. අපි මේ කරන්නා වූ ප්‍රකාශයන් හෝ සූත්‍ර පවතිනා වූ දේශනාවල අඩංගුව කරුණවල සාරාංශයක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් වචන 2000ක් ගත්තොත් එහෙනම් ඒක හතරෙන් එකට සාරාංශ කළොත් එහෙනම් වචන 500යි. අටෙන් එකට සාරාංශ කළොත් එහෙනම් වචන 250ක් වෙනවා. අන්න ඒ වගේ මේ බුදු පියාණන් වහන්සේ පුරා 45 වසරක් සූත්‍ර දේශනා 18 දාන ගහස් ගණනක් ඔස්සේ කළා වූ මේ දේශනවල සාරාංශයක් තිබෙනවා. අන්නේ සාරාංශය තමයි මිනිසා ධර්මශ්‍රවණයකට පෙරුම් ගතු ධර්මයේ කියලා කියන්නේ. මේදී අපට සමාජය විසින් ලබා දුන්නා වූ කිසියම් සංගමයක් සංවරයක් තිබෙනවා. අපේ මව්පියන්, ඒ වගේම අප විහාරස්ථාන ඇසුරු කරගෙන පූජ්‍යපස්යෙන් ලබාගත් ආවාදාන ශාසනා තුල මේ සමාජයේ කිසියම් ආකාරයක ශික්ෂණයකට පත්ව සිටිනවා. පෞපින් මේ කාප විපාක විශ්වාසය තුළ පව කරොත් දුකටපත් වෙන සිදුනවා. පව කරන්න හොඳ නැහැ, නිසා යහපත් දේවල් කර. මේ සම්මාදිට්ඨිය කිසියම් ආකාරයක සීමිත සම්මාදිට්ඨියක්. මේකට කියන්නේ දසවස්තුක සම්මාදිට්ඨිය කියලා. අර අපි ඉහතින් සඳහන් කළ අත්තාදිපත්‍ය සහ ලෝකාදිපත්‍ය කියන මේ ධර්මතාවයන් පිළිඅරගෙන යමෙක් ශික්ෂණයටපත් වෙනවා නම් ඔවුන්ට තියෙන මේ ශික්ෂණයට කියන්නේ අපි දසවස්තුක සම්මාදිට්ඨිය ශික්ෂණය කියලා. ඔවුන් ආර්ය සම්මාදිට්ඨිය ශික්ෂණයටපත් වෙලා නැහැ. ධම්මාදිපත්‍ය කියන එක ආර්ය සම්මාදිට්ඨිය ශික්ෂණයටපත් උනාට ලැබෙන්න ඕන දෙයක්. ඒ නිසා මේ ශික්ෂණයටපත් වූ ධර්මයේ කුමක්දයි අපි තේරුම් ගන්න ඕනේ. බලන්න වත්මන් සමාජයේ අපි සංවරයෙන් සඳහා භාවිතා කරන්නේ මොනවද කියලා. හොඳ නරක තේරුම් ගැනීම එකක් ශික්ෂාපද සමාදානයි. ශික්ෂාපද කියන්නේ පොරොන්දු කියන එකයි. ඒ පොරොන්දු අපි පොරොන්දු වෙනවා මේවා වැරදි, ඒවා කරපු හොඳුකටපත් වෙන සිදු වෙනවා නිසා අපිව කරන්නේ නැහැ කියලා. මෙසේ ශික්ෂාපද සමාදානය තුළ කිසියම් දුරක් අපට එන්නට පුළුවනි. නමුත් ඒක අයිති වෙන්නේ අත්තාදිපත්‍යයට සහ ලෝකාදිපත්‍යයටයි. ශික්ෂාපද සමාදානයේ ඉක්මවා යන, පුද්ගල සංවරයේ ඉක්මවා යන, තමාට තමා පාලනය කරගත හැකි, තමා දුකින් ගලවා ගත හැකි තවත් කරුණක් තියෙනවා ගැඹුරේ. අන්නේ ධර්මයේ තේරුම් ගැනීම තුළ, ධර්මයේ දැකීම තුළ ලබා ගන්න පුළුවන් ශික්ෂණය තමයි ධම්මාදිපත්‍යය කියලා කියන්නේ. දැන් ධර්මයේ කියන වචනේ අපි හොයාගෙන යමු මෙහෙම. පිළිතුරු බුදු පියාණන් වහන්සේ සම්මා සම්බෝධියට පත් වී උපකල්පනය කළා, කල්පනා කරයි කියලා කියනවා තමන්ටත් ගුරුවරයෙක් ඉන්න ඕනයි කියලා. පෙර බුදුරුත් ඒ ධර්මතාවය අනුගමනය කළ බැවින් නිර්අහංකාරව ගුරුවරයෙක් සොයා බැලුවයි කියලා. එසේ පැවිදි බවට පත් වී බුද්ධත්වයට පත් වීමට පෙර දුෂ්කරක්‍රියා කළ සමයේදී ඇසුරු කළා වූ ගුරුවරුන් ලබා දුන්න දේවල් වලින් ඒ ගුරුතනතුරු හෙබෙන්නේ නැහැ, නැත්තම් ගුරුත්වයට සූසු නැහැ කියන එක ගුරුතනතුරට කල්පනා කරලා තිබෙනවා. මොකද ඔවුන් ලබා දුන්නේ ලෞකික ඥානපමණයි, සෝවාන ආදී මාර්ගඵල ලබා දුන්නේ නැහැ. මේ නිසා උන්වහන්සේගේ අවධානය යොමු වෙනවා පෙර බුදුවලු ගුරුවරයා තෝරාගත්තේ කෙසේද කියන එක පිළිබඳව. ඒ නියාමය අනුව යමින් බුදුන් වහන්සේ තමන්ගේ ගුරුවරයා බවට පත් කරගත්තේ ධර්මයේ කියලා වචනයක් පැහැදිලි කරලා තියෙනවා. සිවින සතියේ ධර්මයේ ගුරුතුමෝ තවාගත්තයි කියලා. තවත් අපට අසන්ත ලැබෙන ලස්සන වචනයක් තමයි ධර්මයේ දකීද බුදුන් දකී, බුදුන් දකීද නිවන් දකී. මේක තුනක් නම් මෙහෙම වෙන්න බෑනේ. ධර්මයක් බුදුනොත් නිවනක් කියන වචන තුනෙන් කියවෙන්නේ තුනක් නම් මේක මෙහෙම වෙන්න බෑ. මේක එකක්ම වෙන්න ඕන කියලානේ අපට උපකල්පනය කරන්න තියෙන්නේ. ඒ වගේම බුදුවරු සම්බන්ධයෙන් සඳහන් වෙන විශේෂ කරුණක් පවතිනවා. ඒ තමයි උන්වහන්සේලා මේ ලෝකට පහළ වෙන්නේ බුද්ධක්‍ෘත්‍යයක් කරන්න. සැනසීම නිසාගේ සැනසීම සඳහා අවශ්‍ය කරන්නා වූ ධම වැසී පවතිනවා අවුද්දෝත්පාදයේ තුල. බුදුවරයෙක් ලෝකට පහළ වීමේ වැසුණු ධම සහ ධම් මඟ විවර කර දෙන්න බව තමයි නගර සූත්‍රයේ පවා අපට පෙන්වා තිබෙනවා. ඒ වගේම බුදුවර ලෝකට පහළ වනු ලබන්නේ වෘත්ත ගැන කතා කරන්නට නොවන බව. නහි සීලවතං හේතු උපපජ්ජන්ති තථාගතා කියන මේ පද දෙක තුළ සඳහන් වෙනවා තථාගතරුන්ගේ පහළවීම සීල වෘත්තයන් වර්ණා කිරීම සඳහා නොවේ. අන්න එතන ධර්මය යනු කුමක්දයි පැහැදිලි වෙන අර්ථය එනවා. අට්ඨකරා තීනි පද සම්බුදේන ප්‍රකාශිතා. අකුරු අටකින් යුක්ත පද තුනක අරුත ලොවට හිර කිරීම තමයි බුදුවරුන් එලිකලා වූ ධර්මයේ බවට පත් වෙන්නේ නැත්නම් බුදුරු ප්‍රකාශ කළේ කියන එක. අන්න ඒ විදිහ අපට මේ ධර්මය හොයාගෙන ගමනේදී ඉදිරි පියවරක් තබමින් ධර්මයේ අනු ත්‍රිලක්ෂණයයි කියන තැනට එන්න පුළුවන් වෙනවා. ත්‍රිලක්ෂණයයි කියන වචනේ අපිට ගන්න පුළුවන් ඊට පස්සේ අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය සහ අනාත්ම ලක්ෂණය කියලා. අනිත්‍ය ලක්ෂණයට යටත්වන්නේ, දුක්ඛ ලක්ෂණයට යටත්වන්නේ, අනාත්ම ලක්ෂණයට යටත්වන්නේ මොනවාදයි ඊළඟට හොයලා බලන්න වෙනවා. අන්න ඒ විදිහ අපට මේ සමාජය ගැන අනුකම්පා හිතෙනවා. දැන් ධර්මයේ කියන එක තේරුම් ගන්නේ නැතුව කටපාඩමින් හෝ කවුරු හරි කියන දෙයක් අහගෙන ඉඳලා කරදරයකදී අනිත්‍ය දුක්ඛ කියන අය ඉන්නවා. එහෙම නැත්නම් මේ බාහිර ඇසට පෙනෙන ලෝකේ පවතින ආ වූ වෙනස්කම් වල බුදුන් වහන්සේ වදාලා අනිත්‍ය තියෙනවායි කියලා ප්‍රකාශ කරන අය ඉන්නවා. කෙනෙකුගේ ප්‍රාණීය ශරීරයෙන් නිරුද්ධ වීම, මුත කලේවරයක් බවට පත් වීම අනිත්‍ය වශයෙන් විග්‍රහ කරන අයත් ඉන්නවා. මෙහෙම අපට මේ සමාජයේ අසන්න ලැබී පවතිනවා බුදු පියාණන් වහන්සේ වදාළ නිර්වෘල් අර්ථයෙන් පරිබාහිරව වැරදි ලෙස වටහාගත්තා වූ අනිත්‍යය. අනිත්‍ය යන්නේ තේරුම ඇතිවෙනවා නැතිවෙනවා කියන එක හෝ දිරා යනවා කියන එක කියලා සරල අර්ථයකින් ගන්නට එපා. එහෙම ගත්තම ඒක අපට සරණ කරගන්නට බෑ. ඒ බැලු බැලමට ඇත්තක් තමයි. දැන් අප ඉදිරිපිට තිබෙනා වූ සියලුම දේවල් කාලයාගේ ඇවෑමෙන් පැරණි වී දුර්වර්ණ වී දිරාගොස් වෙනසී යනවා. ඒ වෙනසීම වෙනසීම අනිත්‍ය කියලා හිතාගත්තාම එතනින් එහාට අපි එපෙළඹ හොයන්න යන්නේ නැහැ. එපමණක් නෙවෙයි. ඒ වෙනසීම කියන එක බුදුන් වහන්සේ ලෝකට එලි කරන්න ඕන තරම් ගැඹුරු දෙයක් නෙවෙයි. ඒක බෞද්ධ ආගමට අයිති නැති අන්‍යාගමික කෙනෙකුගෙන් ඇහුවත් මේ වස්තු විනාශය පිළිබඳ වෙනස්කම ඔවුන්ට වැටහෙනවා. නමුත් බුද්ධ කෘත්‍යය යනු පොදුන් සමාජයේ කිසියෙකුටත් වටහාගත නොහැකි මිනිසාගේ දුක් ඉවත් කරදෙන, මිනිසාට සැනසීම ළඟා කර දෙන්නා වූ කෘත්‍ය කෙලි කිරීමක්, ධර්මතාවය කෙලි කිරීමක්. එහෙමනම් අපි එතන තේරුම් ගන්න වෙනවා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නම් වූ ධර්මතාවයට යටත්වන්නේ මොනවාදයි හොයන්න. අන්න එතකොට අපට හොයාගන්න පුළුවන්කමක් තියෙනවා සබ්බේ සංඛාරා අනිත්‍යාති, සබ්බේ සංඛාරා දුක්ඛාති, සබ්බේ ධම්මා අනාත්තාති කියලා පද තුනක්. මොනවාද මේ අනිත්‍ය? සියලුම සංස්කාරයන්. අන්න සියලුම සංස්කාරයන් වල තමයි මේ අනිත්‍යතාවය දකින්න පුළුවන්කමක් තියෙන්නේ. දැන් සංස්කාරයන් මොන anu මොනවාද ඊළඟට ඉගෙන ගන්න. සංස්කාරයන් යනු බාහිර වස්තු වල රාශිකරණයට සංස්කාර කියලා කියනවා. නමුත් බාහිර වස්තු වල සංස්කාරයන්ට අවිජ්ජාපත්‍ය සංඛාරා කියලා කියන්නේ නැහනේ. අප මේ පාඨය තෝරාගත්තේ දීඝනිකායේ සංගීති සූත්‍රයේ තුන්වෙනි කොටසෙන්. යන්න ඒ තුන්වෙනි කොටසම තව ටිකක් එහාට නැත්තම් මුලට එවිට තියෙනවා මේ වගේම තවත් තුනේ කොටසක්. ඒකට කියනවා තයෝ සංඛාරා කියලා. තයෝ අන්න සංඛාර ಜಾති තුනයි තියෙන්නේ. සබ්බේ සංඛාරා කියන සංඛාර වලට අයිති සංඛාර ಜಾති තුනක් තියෙන බව එහි පැහැදිලි කරලා තිබෙනවා. ඒ සංඛාර තුන මනෝමූලිකව මිනිසාගේ සිතේ හටගන්නා වූ දේවල් වශයෙන් උයි පෙන්වලා තිබෙනවා. එකකට කියනවා අපුඤ්ඤාභි සංඛාර කියලා. අනෙකට කියනවා පුඤ්ඤාභි සංඛාර කියලා. අනෙකට කියනවා ආනිජ්ජාභි සංඛාර කියලා. අපි තව සීල් කරගත්තොත් පුණ්‍ය කර්ම, අපුණ්‍ය කර්ම, ආනිජ්ජ කර්ම කියලා කියනවා. එතකොට සංඛාර යනු චේතනාව මුල් කොටගෙන මිනිසාගේ චිත්තසංතානෙහි යම් ක්‍රියාවක් කිරීමෙන් ශේෂවන්නා වූ කරුණ. ශේෂවන්නා වූ කරුණ. අපුඤ්ඤාදි සංඛාර රැස්වන්නේ පස්පව් දසාකුසල් පංචානන්තරේ කර්මයන් කියන කරුණ කළොත් ඒවා විපාක දීම සඳහා සිටේ ඉතුරු වෙන්නා වූ හේතුපැත්තට අපි කියනවා අපුඤ්ඤාදි සංඛාර කියලා. ඒ වගේම යහපත් ක්‍රියා දස පුණ්‍යක්‍රියාවට අදාළ ක්‍රියාවන් කරමින් පරාර්ථය සලසනකොට එතන සිදු වෙන හේතු වෙන ඉතුරු වලට කියනවා පුණ්‍යාදි සංඛාර කියලා. පුණ්‍යාදි සංඛාරයේ මිනිසුන්ට ආයු වර්ණ සැප ලබා ගැනීමටත් දෙවියන්ට දිවිසර ලබා ගැනීම සඳහාත් බලපෑම් කරන්න පුළුවන්කමක් තියෙනවා, ශක්තියක් බවට පත් වෙනවා. එතකොට අපුඤ්ඤාදි සංඛාරයට දුක්ඛ විපාක, පුණ්‍යාදි සංඛාරයට සුඛ විපාක සිදු වෙනවා. එතකොට මේ සංඛාර කියන එකේ තවත් අර්ථයක් උතරනිකාය සඳහන් වෙනවා මෙන්න මෙහෙමත්. යම් ක්‍රියාකලාපයක් කිරීම තුළ තමන්ගේ චිත්තසංතානයේ හේතුවක් ඉතුරු වේද, ඒ බඳුම විපාක වාරයක් දීම සඳහා ඊට සමාන හෝ ඊට වැඩි වශයෙන් ගත් කල. අන්න එතකොට එහෙනම් පව් වැඩක් කරපුවාම ඊට අදාළ දුක් විපාකයක් විඳින්න හේතුවක් ඉතුරු වීම අපුඤ්ඤාදි සංඛාරයයි. යහපත් දෙයක් කරපුවාම ඊට අදාළ විපාකයක් සසරේ විඳින්න හේතුවක් ඉතුරු වීම පුඤ්ඤාදි සංඛාරයයි. වර්තමානයේට වළංගුවන්නේ මේ දෙක පමණයි. නමුත් අපි දැන ගැනීම සඳහා තවදුරටත් ඉදිරියේදී තේරුම් ගැනීම සඳහා ආනිජ්ජාවි සංඛාරය යන්න තරමද්දරට පැහැදිලි කරගනිමු. වත්මන් සමාජයේ නැතත් බුදු පියාණන් වහන්සේ 15 සමාජයේ බුද්ධ කාලයට පෙර ආතු යුගය යම් යම් අය නිවෙස් වලින් ඉවත් වී ගොස් විවිධ පැවිද්දන්ට යටත්ව දුෂ්කර ප්‍රතිපදා අනුගමනය කරමින් රූප, ශබ්ද, ගන්ධ, රස, අරමුණු වශයෙන් විඳීම වෙනුවට එබඳු අරමුණක් එන්නේ නැතිව සැනසෙල්ලෙන්ට පුළුවන් තැනක් හොයාගත්ත චිත්තසංතානයන්. මේවට කියන්නේ රූපී ධාන සහ අරූපී ධාන කියලා. මේ රූපී ධාන වලින් කාලක්‍රියා කරන්නා රූපී බඹතලවලත් අරූපී ධානෙන් කාලක්‍රියා කරන්නා අරූපී බඹතලවල උපදින බවත් ඔවුන්ට බුදුන් වහන්සේ හමුවේ තිලක්ෂණේ චතුස්සත්‍ය අවබෝධ වූයේ නැත්නම් ඔවුන් සෝවාන් ආදී මාර්ගඵල නොලැබුව බව සඳහන් කරනු ලබනවා. එවිට මෙන්න මෙහෙම තේරුම් ගන්න. අපුඤ්ඤාදි සංඛාරය පරලෝ වශයෙන් කෙනෙක් දුගතිගාමි බවට පත් කරනවා. පුඤ්ඤාදි සංඛාරයේ පරලෝ වශයෙන් කෙනෙක් මිනිසුන් අතර හෝ දෙවියන් අතර උපත ලබා දෙන ප්‍රතිසන්දි ලබා දෙනවා. ආනිජ්ජාදි සංඛාරය මරණින් මතු රූපී අරූපී බඹතල උපත ලබා දෙනවා. දැන් බලන්න මේ සංඛාර හේවත් රැස්කිරීම නිසා නේද ඒ උපත් ලබා දෙන්නේ. එතකොට සංඛාර කියන එකේ තේරුම එතන එහෙමනම් නැවත උපතක් සඳහා හේතු ඉතුරු කිරීම කියන එක නේද? දැන් බලන්න ධම්මපදයේ මෙන්න මේ ගාථාව. jigacchā paramā rōgā saṅkārā paramā dukkha. ලොකුම දුක සංඛාරයයි. අන්න ලොකුම දුක සංඛාරයයි, ලොකු දුක සංඛාරයයි, ලොකුම දුක සංඛාරය මම කොට, මගේ කොට, මගේ ආත්ම කොට ගැනීමයි. දැන් බලන්න චේතනාවක් චේතනාවක් පාසා, අරමුණක් අරමුණක් පාසා අරමුණු රසයේ විඳින්න යාමේදී අපි මේ සමාජයේ ඇලීමකට සහ මුලාවකට යටත් වෙනවා. මෙසේනම් ගැටීමකට සහ මුලාවකට යටත් වෙනවා. පස්දරින් අරමුණු ගැනීමේදී අරමුණෙන් අරමුණට අපි අරමුණු රසයේ විඳිනවා පමණක් නෙවෙයි, එහි ආසක්ත වී ඇලී යලි විඳීමේ ඕනකමක් අවකාශ කරනවා. ගැටි ප්‍රතික්ෂේප කිරීමේ ඕනකමක් අවකාශ කරනු ලබනවා. මෙන්න මෙසේ චේතනාව මුල් කොටගෙන මේ අරමුණු රසය විඳීමේදී ඒ අරමුණු රසය විඳ අවසන් වෙන්නේ නැතිව ඒවදු රසයක් විඳින්නේ පිපාසයක්, ඕනෑකමක් චිත්තසංතානය තුළට ඇතුළත් කිරීම ඉතුරු කිරීම සංඛාරය නොවේද? තේරුම් ගන්න ඕන කරුණ මෙයයි. එවිට මෙන්න මේ සංඛාරයන් මෙසේ ඉතුරු වන්නේ ඇයි? සියලුම චිත්තචෛසිකයන් ඇති වෙනවා නැති වෙනවා, පුණ්‍යාභි සංකාරයත් ඇති වෙනව නැති වෙනව, අපුණ්‍යාභි සංකාරයත් ඇති වෙනව නැති වෙනව, කැමති වුණත් ඇති වෙනව නැති වෙනව, අකමැති වුණත් ඇති වෙනව නැති වෙනව. මේ ඇති වෙන නැති වෙන ස්වභාවයට නුවණින් දකින අනිත්‍යයි ප්‍රකාශ කරන්නේ නැහැ. එයත් තේරුම් ගන්න වෙනවා. අපි හිතන් ඉන්නේ මේ ඇති වෙන නැති වෙන ස්වභාවය තමයි අනිත්‍ය කියන එක. නමුත් බුදු පියාණන් වහන්සේ මේ ඉගැන්වීම උගන්වා තිබෙන්නේ තවත් කිසියම් ධර්මතාවයක් මූලික කොටගෙන. ඒ ධර්මතාවයට කියනවා පංචස්කන්ධය තුල අනිත්‍යතාවය කියලා. පංචස්කන්ධය තුල දුක්ඛතාවය පංචස්කන්ධය තුල අනාත්මතාවය කියලා. එතකොට එහි විලෝමී නැත්තම් විරුද්ධ පැත්ත තමයි පංචස්කන්ධය තුල නිත්‍යතාවය, පංචස්කන්ධය තුල සුඛතාවය, පංචස්කන්ධය තුල ආත්මතාවය. දැන් පංචස්කන්ධය තුල නිත්‍යතාවය, සුඛතාවය, ආත්මතාවය තේරුම් ගැනීමට මත්තෙන් පංචස්කන්ධය තේරුම් ගන්නට වෙනවා. පංචස්කන්ධය කියලා වේද මහත්තර කියන්නේ ශරීරයට. ධර්මයේ තේරුම් ගුණගත් ඇතමුන් කියන්නේ උපතින් ලැබෙන ශරීරයේ පංචස්කන්ධය කියලා. පංචස්කන්ධ පංචස්කන්ධ කියලා කියේ තේරුම ස්කන්ධ පහක් කියන එක. ඒ පහක් නම් කරලා තියෙන්නේ පහකට වටිනාකම් දීලා තියෙන්නේ ඒ ස්කන්ධයෙන් සිදුවන ක්‍රියාකලාපය තේරුම් ගන්න. මේ ස්කන්ධ පහක ඉදීම මැරීම කියන එක ඇසට කනට නාසයට දිවට කයට සහ සිතට අරමුණු ගැනීමේදී අරමුණ තුළ සිදුවෙන දේ පිළිබඳ විශ්ලේෂණයක්. රූපයක් බලනවා, ශබ්දයක් අහනවා, ගන්ධයක් විඳිනවා, රසයක් විඳිනවා, ස්පර්ශයක් ලබනවා, තරහක් ලබනවා, අතුරුකමක් කරනවා, මිතුරුකමක් කරනවා, ඇලීමක් ඇති කරගන්නවා, ගැටීමක් ඇති කරගන්නවා. මේ හැම එකක් පාසාම සිදුවෙන ක්‍රියාකලාපයේ දෙආකාරයක විග්‍රහකට යටත් කරන්න පුළුවන්. එක විග්‍රහයක් තමයි මට තරහ එනවා, මම ප්‍රතික්‍රියා දක්වනවා, මම බය වෙනවා ආදී වශයෙන් මම මූලික කොටගෙන ඒක ක්‍රියාත්මක කරන එක. අනිත් පැත්තේ හැම ක්‍රියාවලියක්ම රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ආව පහක එකතුවක් සහ නැතිවීමක්. දැන් තේරුම් ගන්න වෙනවා. අත්තාදිපත්‍යෙ හික්මුනේ, ලෝකාදිපත්‍යෙ හික්මුනේ ස්කන්ධ පහක ඉදීම මැරීම දැනගෙන නෙවෙයි පුද්ගල සංවරය තුළ. පුද්ගල සංවරය තුළත් යම් ආකාරයකට අපාගත වීමෙන් වළකින්නට සහ දැඩිසේ දුක්ඛාගත ස්වභාවයෙන් වැළකුණ සහනදායී ජීවිතයක් ගත කරන්න දැරිකමක් නැහැ. එසේ වුවද චිත්තසංතානගත දුක නැතිවන්නේ නැහැ, ආරි සත්‍ය අවබෝධය ඇතිවන්නේ නැහැ. එනිසා දසවස්තුක සම්මාදිට්ඨියෙන් එහාට යාමට මගක් හේතුල නැහැ. නමුත් මේ ධර්මාධිපත්‍යයට යටත් වෙන්නට ධර්මය පිළි අරගෙන ඒ අනුගමනය කරන්ට වෙනවා. එතකොට ධර්මය පිළිගන්නේ නැති තාක්කල් ගත කරන ජීවිතයට තමයි පුතග්ජන කියලා කියන්නේ. ධර්මය තේරුම් ගත්තාම ගත කරන ජීවිතයට තමයි ආර්ය කියලා කියන්නේ. ආර්ය ශ්‍රාවක කියලා කියන්නේ. එහෙමනම් මේ ධම්මාධිපත්‍යෙන් හික්මෙන්න පුළුවන්කමක් තියෙන දිවෙන්නේ ආර්ය ශ්‍රාවක භාවයට පත් වුණොත් පමණයි. ආර්ය ශ්‍රාවක භාවයට පත් වීම සඳහා අපට පුද්ගල සංවරය ඉක්මවා ගිය ධමයක් අවශ්‍යයි. අපි මව කුසින් බිහිවි ජීවිත අවසානයේ දක්වා ජීවත් වෙනවායි කියලා හිතාගෙන ඒ ඉන්න පුද්ගලයා කයින් වචනෙන් සංවර කරන්නට පොයේ දවසට කොටසක්, අනිත් දවස්වලට කොටසක්, ආදි වශයෙන් ගිහි පැවිදි වශයෙන් කොටසක් වශයෙන් ශික්ෂා පද මත සංවරයක පිහිටාතු වෙනවා. මේ තමයි අපට හුරු උනේ, මේ තමයි බහුතරයක් අපි අනුගමනය කරන ලබන්නේ. නමුත් ඔබට තේරුම් ගන්න පුළුවනි නම් පොහොඳුන් පුද්ගලයෙක් වශයෙන් ඔබ ඉන්නේ, ඔබ එනම් මේ ශික්ෂා පද සංවරය තුළ ඉන්නේ දසවස්තුක සම්මාදිට්ඨිය යටතේ ඉන්න පුද්ගලයෙක් වශයෙන්. ඔබට ආර්ය සම්මාදිට්ඨිය ලබා ගැනීම සඳහා පුද්ගල ස්වභාවයේ ඉක්මවා ගිය සියුම් ධර්මතාවයක් හඳුනාගෙන ඒ සියුම් ධර්මතාවය තුළ සංවර වෙන්න අවශ්‍ය වෙනවා. කුමක්ද මේ පුද්ගල සංවරයේ ඉක්මවා ගිය පුද්ගලයා තුළ තිබෙනා වූ සියුම් ධර්මතාවය? ඒ තමයි කන්දේසු ජායමානේසු ජීයමානේසු මීයමානේසු කනේ කනේත්වං වික්ඛූ ජායසේච ජීයසේච මීයසේච යන බුද්ධ වචනින් අදාළ කරුණ. ස්කන්ධයන් උපදිත්ම විරත්ම මැරෙත්ම මොහතක් මොහතක් පාසාම ඔබද උපදින්නෙහිය, දිරන්නෙහිය, මැරෙන්නෙහිය. අන්න ස්කන්ධ පහෙන් පහට උපදිනවා, ස්කන්ධ පහෙන් පහට දිරෙනවා, ස්කන්ධ පහෙන් පහට මැරෙනවා. ස්කන්ධ පහක් තුල සංවර වෙන්න අවශ්‍ය වෙනවා. අන්න මේ ස්කන්ධ පහක් තුල සිදුවෙන සිදුවීම තේරුම් නොගෙන ඒක මම කොට අරගෙන සිදුවෙන්නා වූ අසංවරයට පුතක් ජනභාවය කියලා කියනවා. ඒ සිදුවීම ස්කන්ධ පහක් තුළ සිදුවීමක් බව තේරුම් අරගෙන ඒ මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගැනීමේ වර්ධ තේරුම් අරගෙන ඒ තුළින් දුකටපත් වෙන බව තේරුම් අරගෙන ඒන් අත මෙදීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය තේරුම් ගැනීමට ධර්මශ්‍රවණය කිරීම කියලා කියනවා. ධර්මශ්‍රවණය කළාම ධර්මයේ වැටහෙනවා, ධර්මයේ වැටුණාම ධර්මයේ සරණ කරගන්න හිතෙනවා. කෙනෙක් බඩගින්නේ නැමැති දුකින් මිදෙන්නේ ආහාර ලබාගෙන. කෙනෙක් පිපාසය නැමැති දුකින් මිදෙන්නේ ජලය ලබාගෙන. අන්න ඒ වගේ අපට ඒ හටගන්නා වූ දුක්වලට යම් යම් ප්‍රතිකර්මයන් පවතිනවා. ඒ වගේම මේ චිත්තසංතානගත දුක හේවත් ලෝභ දේශ මොහ මූලික කොට ගන්නා වූ ඇති වෙන්නා වූ මේ කරදර හිරිහැරවලට එහෙම නැත්නම් වේදනාවන්ට අපිට අර පිපාසයට ජලය අවශ්‍ය වන්නාසේ බඩ කුසගින්නට ආහාර අවශ්‍ය වන්නාසේ මේ චිත්තසංතානගත දුකින් නිදීමට අපට ධර්මයෙන් සරණම අවශ්‍යයි. එය තමයි බෞද්ධයන් තුළ ධම්මං සරණං ගච්ඡාමි යන්නෙන් සංකේතවත් කොට තිබෙන්නේ. එසේ වුවද සුරතලෙක් වශයෙන් කුඩා කාලයේදී ධම්මං සරණං ගච්ඡාමි යයි කෙනෙක් ප්‍රකාශ කරනු ලැබුවේ මේ ධහම දැනගෙන නොවේ. එය පාරම්පරිකව වචනේ කීවා ඇරුණාම ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ ධර්මයේ සරණ යනවා කියන එක ඉගෙන ගත්ත ඇරුණාම සරණ කරගත් යුතු ධර්මයේ කුමක්දයි තේරුම් ගත්ත බවක් තේරෙන්නේ නැහැ පුතු හොඳුන් සමාධිය තුළ. අන්න දැන් අපිට ධර්මාධිපත්‍ය තේරුම් ගත්තාම ධර්මාධිපත්‍යෙන් කොහොමද පෞසිදු වීමෙන් වළකින්නේ? අන්තිමට පෙන්නන්නේ ධම්මාධිපත්‍ය කියන එක එහෙමනේ ධර්මයේ තේරුම් ගැනීම තුළ පවෙන්නේ ඇත්තීම. මං හිතන්නේ වඩා ශ්‍රේෂ්ඨවන්නේ ඒයි. දැන් අත්තාධිපත්‍ය තුළ ලෝකාධිපත්‍ය තුළ යමෙක් වැරදි වලින් ඈත් වෙනවා. නමුත් ඒ සදහටම ඈත් වීමක් වෙන්නේ නැහැ. ඒ පවට බය ලෝකාපවාදයට බය ඇරුණාම පවට හේතු වෙන මෝලයන් හිතෙන් ඉවත් කර ගැනීමක් එයින් සිදුවන්නේ නැහැ. නමුත් මේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ කරුණ පැහැදිලි කර ගැනීම තුළ පවට හේතු වෙන්නා වූ මෝලයන් Taman විසින් ඉවත් කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. එවිට තමයි කෙනෙක් පිරිසුදු බවට පත්වන්නේ. තිබෙනවානේ ඔය මේ අංගුත්තරනිකාය වැනි පොත්වල පුංචි පුංචි පාඨ චිත්ත සංකලේශා භික්ඛවේ සත්තා සංකලිස්සanti චිත්ත වදානාවිසුද්ධියන්ත කියලා. සිත කිලිට වීමෙන් සත්‍යා පිලිට වේ. අන්න. සිත පිරිසුදු වීමෙන් සත්‍යා පිරිසුදු වේ. එතකොට අපිට ධර්මයේ දන්නේ නැත්තක්කල් සිත කිලිට වෙන ගමනක තමයි යන්න වෙලා තියෙන්නේ. සිතට කිලිට වෙන ගමනේ ගොසින් ධර්මයේ තේරුම් ගත්තාම කිලිට වූ සිත පිරිසුදු කර ගන්න වෙනවා. අපි එතරම් සැලකිලිමත් නැතුව ඇඳුමක් අඳිනවයි කියලා හිතන්න. ඒ ඇඳුම ඇඳගෙන දූවිල්ල, මඩේ, වනාන්තරේ හැමතැනම යනවා. එනේ තියෙන කුණු තැවරි තිබුණ පිරිසිදු ඇඳුම කිලිටි වුණා නේද? දැන් මේ ඇඳුම ඉතුරු කරන කිලිටි ටික අයින් කරන්න පුළුවන් නේද? දාපෝසේ දීමකදී. අන්න ඒ වගේ මේ සිතට ආගන්තුක වශයෙන් ඇවිදින් ලැබුම් ගත්තා වූ, අපට දුක් ගෙනත් දෙන්නා වූ, ධර්මයට විරුද්ධ වුණා වූ මේ කිලුටු ටික සෝදාහරින්ට අවශ්‍ය වෙනවා. අන්නේ සෝදා හැරීම සඳහා සරණ කරගත යුතු දේ වන්නේ ධර්මයයි. සරණ කරගත් දෙවන්නේ ධර්මයයි. ධර්මය anu අවසන් විග්‍රහයට එන විට අපිට තේරුම් ගන්නට වෙන කරුණක් තමයි සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍යය, දුක්ඛය, අනාත්මය. මේ තමයි ධර්මය. මායසේ ප්‍රකාශ කරන ලබන්නේ සහේතුකවයි. ඒ තමයි නහි සීල වතං හේතු ගාතාවස්සේ. ඒ තමයි දාහම්සන ජාතකයේ දහම හොයාගිය දාහම්සන රජතුමාට දහම ප්‍රකාශ කරයි කියනවා යක්ෂෙහි හි සඳහන් දෙය. එහි සඳහන් වෙනවා සියලු බුදුරු ලෝට දේශනා කරවදාලා ධර්මයේ මේ ගාථාව තුළ ඇතුළත් වෙ කියලා. එමනම් අපට එකඟ වෙන්න පුළුවන් වෙනවා මේ කියන ධර්මතාවය තමයි අපි තේරුම් ගන්න ඕනේ කියන එක. දැන් මෙතනදී තේරුම් ගන්න අවශ්‍ය කරුණක් තමයි මේ ධර්මතාවයන් විග්‍රහ කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ එලි කරවදාලේ පංචස්කන්ධය, පංච උපාදානස්කන්ධය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බවයි. අන්න මෙතන තේරුම් ගන්න රහසක් තියෙනවා. ඔබ මේ තේරුම් ගන්න ඇති තාක්කල් ඔබ දකින්නේ වතු පිටිවල අනිත්‍යය. ඔබ දකින්නේ ගෙවල් දොරවල් වල අනිත්‍යය. ඔබ දකින්නේ ඉඩ කඩම් වල අනිත්‍යය. ඔබ දකින්නේ අනිකුත් කාරණාවල ඇතිවීම නැතිවීම. මෙබඳු තත්ත්වයන් තේරුම් ගැනීමේදී ඔබට සැබෑවටම අනිත්‍ය සරණ කරගන්න ලැබෙන්නේ නැහැ. තේරුම් ගන්න ඒ අනිත්‍ය කියන්නේ යමක ඇතිවීම සහ නැතිවීම නෙමෙයි. දැන් ස්කන්ධ පංචකයත් ඇති වෙනවා නැති වෙනවා. ඒ ඇතිවීම නැතිවීමට නුවණින් දකින අනිත්‍ය කියන්නේ නැහැ. මේ වචන වල වෙනත් අරුතක් ගන්න වෙනවා. ඒ තමයි නিত্য සුඛ ආත්ම යන්නේහි අරුත ඒතං මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා යන්නයි. ඒකෙන් කියන්නේ එය මම, ඒ මගේ ආත්මය කියන එක තමයි. එතකොට නিত্য සුඛ ආත්ම යන්නේහි තේරුම ලෝභයේදී ලෝභය මම, දේශයේදී දේශය මම, බයේදී බය මම, රසේදී රසේ මම, ඊර්ෂ්‍යාවේදී ඊර්ෂ්‍යාව මම ආදී වශයෙන් මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගැනීම නিত্য සුඛ ආත්මයයි. ඒ ධර්මයේ නොවේ. ඒ ධර්මයේ සරණ නොවේ. අන නিত্য සුඛ ආත්ම කොට අරගෙන තමයි කෙනෙක් පව කරන්නේ. එතකොට පව නিত্য සුඛ ආත්මයයි. නිත්‍යසුඛාත්මකට අරගෙන තමයි කෙනෙක් පින කරන්නේ. එවිට පින නිත්‍යසුඛාත්මයි. ඒ වගේම නිත්‍යසුඛාත්ම දර්ශනයටදී තමයි කෙනෙක් ඥාන කුසල උපදවා ගන්නේ. එවිට ඒ නිත්‍යසුඛාත්මයි. මෙසේ සසර ඇවිදින්නේ සත්වයා නිත්‍යසුඛාත්මණං වූ වැරදි දර්ශනීය ධර්මයේ වශයෙන් පිළිගැනීමේ ප්‍රතිඵලයේ වශයෙන් බව ඔබට අදහා වැටහෙන්නට වෙනවා. ඒ සංසාර ගමනින් මේ සංසාර දුක්ෙන් නිදහස් වෙනට අවශ්‍ය නම් ඔබට නිත්‍යසුඛාත්මණං වූ ඔබ පිළිගත් ව්‍යාජ ධර්මයේ වෙනුවට එතනට බුදු පියාණන් වහන්සේ හෙළි කර වදාලා වූ අනිත්‍ය දුක්ඛ අනාත්මණං වූ අව්‍යාජ ධර්මය සරණ කරගන්න සිදු වෙනවා. අව්‍යාජ ධර්මයේ පිළිගන්නට සිදු වෙනවා. එවිට මොනවද මේ මොනව යටතේද මේ අනිත්‍ය නිට්ඨ ක්‍රියාත්මක වෙන්නේ කියන එක සූත්‍ර දේශනා තුළ මනවින් සඳහන් වෙලා තිබෙනවා. බුදු පියාණන් වහන්සේ හෝ නන්දක හිමියන් හෝ සරියුත් මහරහතන් වහන්සේ හෝ තවත් කවුරු හරි එබඳු පැන විමසූ අවස්ථාවන්හිදී හැම තැනකම සඳහන් වෙලා තිබෙනවා මා දකින්නේ ඔබ මොකද මේ ගැන හිතන්නේ? රූපය අනිත්‍යද, වේදනාව අනිත්‍යද, සංඥාව අනිත්‍යද, සංකාරය අනිත්‍යද, විඥානය අනිත්‍යද? එයින් පැහැදිලි වෙන කරුණ තමයි රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහ තුල පහට අයත් දේවල් තමයි අනිත්‍ය හෝ නිත් ගොතගන්නේ. අන්න පුතග්ජනයයි කියලා කියන්නේ මේ රූප, වේදනා, සංඥා, සංකාර පහට අයිති දේවල් නිත්‍ය කොට, සුඛ කොට, මගේ කොට, මගේ ආත්ම කොට ගන්නවා. එතකොට එතන ධර්මයේද සරණ වෙන්නේ, අධර්මයේ සරණ වෙලා තියෙන්නේ. අන්න දැන් එහෙමනම් අපි හැම දිනාතම ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයකින් තොරව මේ ධර්මයේ තේරුම් ගත්තහම නිත්‍ය සුඛ ආත්මක කර ගැනීමේදී කර්ම රැස් වෙනවා. එහෙනම් කර්ම වලට විපාක වෙනින් සසර ඇවිදින්න සිදු වෙනවා. පව් සම්පිසක් නෙමෙයි කොහොම හරි කපින් පව් දෙකට යටත්ව කර්ම රැස් වෙනවා. අන්න අනිදුක්ඛානාත්ම වචනේ විචාරණය කිරීම නොවේ. එසේ බලන්ට පුරුදු වීම තුළ රැස්සුන කර්මත් අස්සනවා. අලුතෙන් කර්ම රැස්වන්නේ නැහැ. අන්න ඒකට තමයි පව් නොකිරීම කියලා පෙන්වන්නේ. ධර්මයේ සරණ කරගෙන ඔහු ස්කන්ධ පහෙන් පහට නේතං මම නේතෝ හමස්මින් නමේසෝ කියන අත්තා කියන දර්ශනය පිළි අරගෙන ජීවත් වෙන්න පටන් ගත්තොත් ඔහුගේ කර්ම රැස්වීම වෙනට කර්ම සේවීම සිදු වෙනවා. එතකොට කර්ම සේවීම තමයි දුක් සේවීමේ මග බවට පත්වන්නේ. මේකට කියනවා ධර්මයේ තේරුම් අරගෙන හැසිරීම කියන එක. අන්න බලන්න ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයකින් තොරව මේ ධර්මතාවයේ තේරුම් අරගෙන හැසිරෙන පුද්ගලයෝ ඉන්නවා නම් ඔවුන් සංවර වෙන්නේ ශික්ෂා පද විනය නෙවෙයි, ආර්ය විනයෙහිවත් ධර්ම විනයෙහි. යෝ ඉමස්මින් ධම්ම විනේ අපමත්තෝ විහෙස්සති, පහය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති යයි අරුණෝති සූත්‍රය සඳහන් කරලා තියෙන්නේ. යමෙක් මෙම ධර්ම විනයෙහි අප්‍රමාද වේද, ඔහු මේ සංසාරයේ උපතට හේතු අපහැර දමා සියලු දුකින් අත මිදෙනවා කියන එකයි එයින් පැවසී තිබෙන්නේ. එසේනම් මේ ආධිපත්‍ය තුනම ලෝකයේ තියෙන්න අවශ්‍ය වෙනවා. ධර්මයේ තේරුම් ගන්න බැරි අය අත්ආධිපත්‍යයේ හික්මිය යුතුයි. නැත්නම් ලෝකාධිපත්‍යයේ හික්මිය යුතුයි. නමුත් බුදු පියාණන් වහන්සේ පහළ වූ යුගයක සද්ධර්මයේ සරණින් තමා දුකින් ගලවා ගැනීමට අවශ්‍ය නම් හැම කෙනෙක්ම ධර්මයේ අධිපතියාට යටත් වෙන්න ඕන. ධර්මයේ නැමැති ආධිපත්‍යයට යටත් වෙන්නට වෙනවා. ඒ අප එක ධර්මදේශනාවක් ශ්‍රවණය කිරීම තුළින් කරන්න පුළුවන් කියලා කල්පනා කරන්නේ නැහැ. අදත් අපි මේ පිළිබඳව දැරූ උත්සාහයක් තිබෙන්නේ. තවදුරටත් ඔබට මේ ධර්ම කරුණු විවිධ සූත්‍ර දේශනා ආශ්‍රයෙන් සවන් දෙන්න ලැබීම තුළ පුහුදුන් බව ඉවත් කරගෙන ආර්ය භාවයටපත් වී ශික්ෂාපද සමාදන්්‍ය වෙනුවට ධර්ම විනය සංවරය වීමට අවශ්‍ය මඟපෙත් සලසලා ගන්නට මෙම ධර්ම දේශනාවන් උදව් උපකාර වේවි. එසේ කර ගැනීමට ඔබ හැම දිනාට මෙම ධර්ම දේශනාවද උපයෝගී වේවා, හේතු ආසනා වේවා. හැම දිනාට ධර්මයේ සරණින් සැනසෙන ජීවිත ගත කරන්නට මේ බුද්ධෝත්පාදයේ තුල තම තමන් ගත කරන භූමිකාව තුලම ශක්තිය ධෛර්ය ලැබේවා කියන සුභාශිංසනයද ප්‍රාර්ථනා කරමින් මෙම ධර්මානුශාසනාව මෙතකින් සමාප්ත කරන ලබනවා. ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. සෑම දිනාතම තෙරුවන් සරණයි.